2603 හෝ 2014 වසරේ 9 මාසේ 21 වෙනිදා භාවනා වැඩසටහන. දියුණුව යනු චේතනාව මිස භෞතික බඩු භාණ්ඩ නොවේ. ජීවිතයේ සියල්ලම පවතින්නේ සිතුවිල්ල මත. සිතුවිල්ල මත. ඔබේ සැබෑ නිවහන ඔබේ අධ්‍යාත්මය. අධ්‍යාත්මය උතුම් මාලිගාවක් කරගන්න එක, මැදුරක් කරගන්න එක ඔබේ වගකීම. අධ්‍යාත්මය තමන්ගේ විශාල මැදුරක් නම් මාලිගාවක් නම් ඒ තැනැත්තා ගහක් යට සිටියත් මාලිගාවක සිටියත් කොතනක සිටියත් ඉතාම මානසික සහනයෙන් ජීවත් වන්නට පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඒ කෙනා නිර්මාණය කරගන්න ධර්මය භාග්‍යවත් අරහත් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ දඹදිව තලයේ මධ්‍ය දේශයේ පිහිටි ඒ බුද්ධ ගයාව කියන ඒ උතුම් ස්ථානයේ ජයශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේ යට වජ්‍රාසනයේ හිඳගෙන ඒ උතුම් ධර්මය අවබෝධ කරගත්. ඒ ආසනයේ ගල් ආසනයක් ගල්ගෙඩියක් කල්පොත්තක් තිබුණා. ඒක උඩ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. ඒකට වජ්‍රාසනය කියන වචනේ වැටුනේ නොසෙල්වෙන කියන අදහසින්. නොසෙලෙන ධර්මයක් අවබෝධ කරගත්ත නිසා ඒ ආසනයත් වජ්‍රාසනය බවට පත් වුණා. නොසෙලෙන මනස අවබෝධ කරගත්ත නිසා ඒ නොසෙලෙන ආසනයක් හැටියට ඒක නම් කළා. ඒ ඔබේ මනසත් ඔබ නොසෙලෙන මනසක් බවට පත් කර ගැනීමේ උත්සාහය තමයි යෙදෙන්නේ. ඒක කාටවත් පරීක්ෂා කරලා බලන්න පුළුවන් කමක් නැහැ. ඒක තමන්ගේ අධ්‍යාත්මය තුළ තමන්ට තේරෙන දෙයක්. බාහිර මනසක් කියලා දෙයක්ත් තියෙනවා. අධ්‍යාත්මික මනසක් කියලා නොසෙල්ලෙන මනසකුත් තියෙනවා. ඉතින් මේ තත්වයටපත් වුණාට පස්සේ කෙනෙකුට පුළුවන් නැවත නැවතත් හොයලා බලන්න තමන්ගේ අධ්‍යාත්මයේ ගැඹුරු මනස. තමන් ලෙඩ වුණාම, ප්‍රශ්න ඇති වුණාම, ශෝක තැවුල් ඇති වුණාම එතන කම්පනයක් තියෙනවද කියලා බලන්න පුළුවන්. ඉතින් එතන කම්පන නැති සුවිශේෂී ධර්මයක් අවබෝධ කරගන්නේ ඒ ධර්මයට පුළුවන් භෞතික ප්‍රශ්නත් අධ්‍යාත්මික ප්‍රශ්නත් නිවාස සනසන්න. ඒක බුදුරජාණන් වහන්සේ උපමා කරේ උදක ප්‍රසාද මාණික්ය වගේ කිව්වා. එක්තරා මාණික්යක් තියෙනවා. ඒක ලිංග වලට දැම්මහම ලිඳේ තියෙන බොර ගතිය නැති වෙලා යනවා. ඒ තියෙන පාෂාණයේ තියෙන ශක්තිය නිසා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයත් එකතු කරන්න කරන්න මනසට මොකද වෙන්නේ? මනසේ තියෙන බොර ගතිය නැති වෙලා යනවා. හැබැයි තින් නිවැරදි ධර්මය එකතු වෙන්න ඕන කටපාඩම් හරි පොත්වල තියෙන අමු අමුෙන් කියන වචන හරි නෙමෙයි අවබෝධයෙන්ම දේශනා කළ යුතුයි. අපි කවුරුත් කතා කරන්නේ එකම වචන ටික. නමුත් ඒ කතා කරන කෙනා තුලින් ඒ වචනය ඔස්සේ විහිදී යන ශක්ති ගුණය වෙනස්. මා කතා කරන්නේ මේ සමාජයේ සාමාන්‍ය මිනිසුන් නිතර භාවිතා කරන වචන ටිකක්. වෙන වචන ටිකක් නෙමෙයි. නමුත් ඒ ශක්ති ගුණය විශේෂයි. ඒකයි මේ වචනයක් තුල තියෙනවා අර්ථ තියෙනවා. අර්ථවලටත් එහාට ගියාට පස්සේ තියෙනවා වාක් ශක්තියක් බලයක් කියන එකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ සමයේදී ඒ ශක්ති ගුණයෙන් අනුශාසනා කරපු නිසා තමයි බොහෝ දෙනා අවබෝධයට පත් වුණේ. ඉතින් මෙහෙත් අවබෝධය ළඟා කරගන්න පිරිස් ඉන්නව ගොඩාක් මහන්සි වෙලා කැප වෙලා. එහෙම නැහැ කියන්න බෑනේ කාටවත්. අපි අතරම අපි දකින ජීවිතයේ වෙනස්කම් දකින පිරිස් ඉන්නවා. ඒ වෙනස්කම් කොහොමද ඒ ඇත්තන්ගේ ජීවිතය තුළින් ඇති කරගත්තේ කියලා අපි තව තවත් විමසලා තේරුම් කර ගැනීම අනිත් අයටත් ලොකු ආදර්ශයක්, අනිත් අයටත් ලොකු ශක්තියක් බවට පත් වෙන. කොහොමද ඒ ගමන් මගට තමන් කැපවීමක් කළේ, කොහොමද ඒ ගමන් මග තමන්ට අවබෝධ වුනේ කියන කාරණය. ඒ නිසා අපි මේ යම් යම් ධර්ම කරුණු කාරණා අවබෝධයට පත් වෙච්ච පිරිස සමග මදක් සාකච්ඡා කළ යුතුවත් තියෙනවා. ඔබතුමියගේ නම මොකද්ද? මම අහුවේ ඔබතුමියගේ නම මොකද්ද කියලා. හා ධර්මය අහන වෙලා කොච්චර කාලයක් යනවද? මාස 3ක් තිස්සේ එනවා. හොඳයි. දවසට පැය කීයක් විතර ධර්මය අහුවද? දවසට බණ තුනක් විතර අහනවා. ඒ කියන්නේ පැය 4ක් 5ක්. දවසට 3 සැරයක් විතර ධර්ම දේශනා 3ක් විතර අහනවා. ඔව්. ලොක ලොකු කැපවීමක් තියෙනවා. දැන් දිගින් දිගට ධර්මයේ මුලදී අහුවට පස්සේ වඩා ක්‍රමානුකූලව කොහොමද ඒක Tamanට පැහැදුනේ, කොහොමද Tamanට ධර්මයේ පිළිබඳව හැඟුනේ? මුලදීම හැඟුනේ මොකද්ද? තේරෙන්නේ නැහැ කියන එක, මොකක්වත්ම තේරෙන්නේ නැහැ මොකද්ද මේ හාමුදුරු කියන්නේ කියන ප්‍රශ්නේ තිබ්බා. ඊළඟට ටිකෙන් ටික මොනවා හරි මෙතන ධර්මයක් තියෙනවා කියන එක තේරුණා. හරි. ඊට පස්සේ අවසාන හරියේදී දැන් මේක තේරුණත් ඒකේ අවබෝධයක් නැති නිසා මොකද්ද සිතුනේ? කලකිරීමක් ඇති වුණා. ඒ කියන්නේ ධර්මය ගැන කලකිරීමක්ද? තේරෙන්නේ නැති නිසා මොකද මේ කියන කලකිරීමක් ආවා. ඇයි මම මෙච්චර මහන්සි වෙනව? ඇයි මට ප්‍රතිඵලයක් නැත්තේ කියන කලකිරීමක් ඇති වුණා. ඒක ඇති වෙලා දැන් කොච්චර කාලයක් යනවද? මාසයක් විතර. එහෙම කලකිරීමක් තුළ ඒ කලකිරීම තුළ ධර්මයෙන් ඈත් වුණාද? එහෙම නැත්තම් වැඩිපුර ධර්ම. තවදුරටත් වැඩිපුර ඇහුවා. හරි හරි ඒක තමයි. ඊට පස්සේ වැඩිපුර ඇහුවා. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට කරන්නේ කලකිරීමක් ඇති වුණාම ඈත් වෙන එකනේ නේද? කලකිරීම මත තවත් ධර්මයේ උනන්දුවෙන් ඇහුවා. හොඳයි. ඒ විදිහට ධර්මය අහනකොට ධර්මයේ අසමින් නිකම්ම අහගෙන හිටියේද? එහෙම නැහැ. ඔව්. හරි. ඒ අනුව විමසා බැලීමකුත් කළා. ඒ විදිහට විමසා බලමින් යනකොට මනසේ ගැටලු වැඩි වුණාද ලිහුණාද එක එක? ගැටලු කොටසක් ලේනකොට තව කොටසක් ගැටලු වෙනවනේ. ජීවිතෙත් එහෙමනේ නේ. එක ගැටලු කොටසක් ලේනකොට තව ගැටලු ප්‍රශ්න ටිකක් ඇවිල්ලා තියෙනවා. එහෙම තමයි ජීවිතෙත් හැටි. හරේ විදියට ගැටලු ලිහාගෙන ගියා. දැන් ඊට පස්සේ මේ ඒ යම් විශේෂත්වයක් ඇති වෙන්න ඇවිල්ලා දැන් දවස් කීයක් වෙනවද? දවස් දෙකක් වෙනවා අවබෝධ. ඒ අවබෝධයේ කොයි වගේ අවස්ථාවකදීද ලැබුණේ? ඔව්. කොයි වෙලාවකද? කියන්නේ රාත්‍රී කාලේදී. රාත්‍රී කාලේ කීයට විතරද? 8-9 ට විතර තමන්ට නිදහස තියෙනවා. තමන් බණ අහනකොට විශේෂයෙන් ධර්ම දේශනාවක් අහන. මොකද්ද සායනහසේ මේ වෙලාවේ මොන ගැනද කතා කරමින් සිටියේ? කතා කරමින් දේශනාවක් තිබුණා. හරි. ඊට පස්සේ ඒක අහගෙන ඉඳි මොකද වුනේ? කායික වශයෙන් උත් දැනුණා. සැහැල්ලුව. දැන් එදා ඉඳලා හිතේ තියෙන මනසේ දුකන්ද කනස්සල්ලද ප්‍රීතියක් සතුටක් තියෙනවා සතුටක් තියෙනවා. කයි බරගතියක් තියෙනවද සැහැල්ලු ගතියක් තියෙන? මං අහන්නේ සැහැල්ලුද ශරීරය? ශරීරය සැහැල්ලුයි. හිතත් සැහැල්ලුයි. ඒ කියන්නේ නියුණු ගතියක් තියෙන, දැවෙන ගතියෙන්, පිච්චෙන ගතියෙන් ඉවත් වුණු නියුණු ගතියක් තියෙන. මම හිතන්නේ මිනිස්සුෙකුට ලැබිය යුතු කාරණේ ඒකනේ නේ. එතකොට ඉස්සර හිටපු කෙනයි දැන් ඉන්න කෙනයි අතර සංසන්දනාත්මක බැලුවහම මේ දෙන්න අතර තියෙන වෙනස මොකද්ද? තේරෙන ඉස්සර හිටපු කෙනා කවුද? දැන් ඉන්න කෙනා කවුද? ඉස්සරහටම කෙනා කේන්ති යන කතියෙන් යුක්ත එක්කනේ. ඈ හොඳයි. ඊළඟට දැන් ඉන්න කෙනා ආ කේන්තියක් ඇති වෙන්නෙත් නෑ. ඔව්. ඔව්. දැන් සාමාන්‍යයෙන් මෙතෙන්ට ආවහම මේ සාමාන්‍ය මෑණියන්ට ලොකුවට මහාචාර්ය කෙනෙක් වගේ පේන්නෙත් නෑනේ. දැන් කවුරුත් හිතන්නෙත් නෑ මේ වගේ මෑණි කෙනෙක් මේ අවබෝධය කරගනී කියලා. නේද? නමුත් එකම රහසයි තිබුණේ අවබෝධ කරගන්න. මොකද්ද? උසායනේ. උසාය ගැන කැමර තියෙනවා. කැමර තියෙනවා. එදාට වෙන මූණ ලස්සන වුණාද? දැන් මං ආපු ගමන් සෝව බලන්න. දැන් බලන්න. දැන් වෙනද මූණ දැක්කම ඊට වැඩිය නැසෙ. ගිය සතියේට වඩා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපු ඒ සුවිශේෂී මෛත්‍රියට පත් වුණාම මූණ ප්‍රභාස වෙන, ලස්සන වෙන, සැහැල් වෙන. දැන් මගේ මූණත් ඉස්සර මම බලන හරි කැතයි. ඒ hina වෙලාවම තමයි කණ්ණාඩි ඉස්සරහට යන්නේ, නැත්තම් ඇත්තට ලස්සන නෑ. මේ පොඩි ළමෙක් දවසක් මට කියනවා ඇහෙනවා, ඒ සාදු hina වෙනකොට නම් ලස්සනයි, ඒත් නිකන් ඉන්න වෙලාවට ඔරුවන් ඉන්නවා වගේ කිව්වා. ඒ මූණේ ඇති වෙනවා මේ අර හදවතේ ඇති වෙන සැහැල්ලුව ජීවිතය තුළ පවතින පටන් ගන්නවා. ඒක ඇති වෙනවා. ඉතින් ආපු ධර්මයේ පිළිබඳව මේ තවන්ට සතුටුයි, ප්‍රීතිමත්. දැන් ආයි දුවන්න හිතෙන්නේ නැද්ද කොහරි භාවනාවත් එහෙමෙන් හොයාගෙන? ඈ ඔව් මේ මනම තමයි මම ඒ වගේම ආයි දුවන්න හිතෙන එකක් නැද්ද? ඔව් ඒක තමයි. තමන්ගේ ගැටලු ටික ලිහුණා නම් ඉතින් ආයි දුවන්න හිතෙන එකක් නැහැ නේ. ගැටලුවක් තියෙනකන් තමයි දුවන්නේ නේ. ඊට පස්සේ ඉතින් නතර වීමක් මේ සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් තවරක් කෙනෙකුට ධර්ම අවබෝධය කරගන්න ඕන නම් එයාට කියන්න පුළුවන් මොකන්ද? බණ ටික අහන්න කියලා ඒක. අහන්න ඕනේ. ඒක තමයි. ඒක හරිම වැදගත් කාරණයක්. ධර්මය අහන්න ඕන. මොකද බුදුහාමුදුරු නිවන් අවබෝධය සඳහා ප්‍රකාශ කළේ වෙනන්දයක් නෙමේ, කල්යාණ මිත්‍රත්වය. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරා කල්යාණ මිත්‍රත්වයකින්ම බණ අහන්න. දැන් කල්යාණ මිත්‍රත්වය කියලා කියන්නේ අවබෝධයෙන් ධර්මය කියන කෙනෙක්. එහෙම නැතුව වෙන කල්යාණ මිත්‍රත්වයක් වෙනක් වෙන්නේ නැහැ. ඒක කල්යාණ මිත්‍රත්වයක් නෙමෙයි. දැන් මිත්‍රව ගොඩක් ඉන්නෝ. ඒ මිත්‍රව ගොඩ තුල කල්යාණ මිත්‍රත්වයක් කියන්නේ යහපත සඳහා අපිට උදව් කරන කෙනෙක්. ඊට පස්සේ කල්යාණ මිත්‍රත්වයේ තුල සද්ධර්ම ශ්‍රවණය ඕන. සද්ධර්ම ශ්‍රවණය කරනවත් එක්කම තව කාරණයක් තමයි මේ සිතා බැලුවා කියලාත් කිව්ව ඔබතුමිය. සිතා බැලීම කියන එක සිද්ධ වෙනවා. ඒ සිතා බැලීම තුන ප්‍රතික්ෂේප කරන්න සමහර අය හිතනවා. සමහර අය මේක අඩුවක් හොයන්න හිත. එහෙම කල්පනා කරන්නේ නැතුව ඒ වගේම මේ පැහැදීමක් ඇති කරගන්න ඕනත් නැහැ. තම මදහත් භාවයේ තුල ඒ ලබා ගන්න ඒ ධර්මයේ තුල තමන් අනුගත වෙන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ අඩුව හදා ගන්න ඕන. දැන් උදාහරණයක් වශයෙන් අපේ ඇඳුමේ මොනවා හරි කටු වර්ග එහෙම ඇඳලා තිබුණොත් අපි එක එක බලමින් ඒවා උගුල්වල දානවනේ නේද? ඒ දාලා අපේ ඇඳුම පිරිසිදු කරගෙන කටයුතු කරන. ඒ වගේ තමන්ගේ හිත අනුගත කර ගන්න ඕන. ඒ කියන්නේ මේක ධර්මයට අනුගත නැහැ කියලා අපි වෙනස් කරලා ක්‍රමානුකූලව හදාගෙන යනවා. ඒ උඩ අවසාන මොහොතේ සාමාන්‍ය මොනවා හරි දෙයක් බැඳීමක් තියෙනවා. ඒ බැඳීමත් ලිහෙන මොහොතකදී තමයි තමන් පූර්ණ නිදහසට. නිදහස කියන එක තිබුණට මදි, පූර්ණ නිදහස කියන එක ඇති වෙනවා. ඒ පූර්ණ නිදහසට පත් වෙනවා. දැන් සාමාන්‍ය තමන්ට තිබුණු හද බැඳීමක් හැටියට තිබුණු අවසාන මොහොත දක්වාම ටිකක් ගිලිහෙන්නේ නැතුව වගේ තිබුණු බැඳීම හැටියට එහෙම ගතියක් ගන්න. ආ ඔව් අනිවාර්යෙන් එනෝ. මේ ගොඩාක් අය අර කන්ද මුඳුනටම යනවා. අර දහම්සොන රජුරු අර යකාගේ කටට පැන්නනේ අර කන්ද උඩට ගිහිල්ලා. ඒ වගේ කන්ද උඩට ගිහිල්ලා ඔළුව කහ කහා ඉන්නවා. මේකෙන් පණිනවද නැද්ද? පැන්නොත් මම නෑනේ. මැරිනවනේ කියලා නේ. ඒ අවසාන මොහොතේදී මොන වගේ සාමාන්‍ය බැඳීමක් දරුවන්ටද, ගේදොරටද, නැත්නම් Tamanටම තමන්ගේ ඉන්ද්‍රියන් වලට තියෙන බැඳීමක්ද? ඒ කියන්නේ හිතත් එක්ක කතා කරනවා. හරි. හිතත් එක්ක කතා කරනවා. ඔන්න බලන්න තමන් එක්ක තමන් කතා බහ කිරීම. ඒක බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙනවා. නමුත් අපි ඒක මේ අවබෝධයෙන් අපි අරගෙන තියෙන්නේ වැරදි විදිහට. දැන් බලන්න මේ ඔය සස්සතිය කියන එක මම දකින්නේ මේ නිවන් දකින්නට අනුගමනය කළ යුතු ආකාර හතක් හැටියට. කමන්නේ ඒක සම්මුති වශයෙන් තියෙන මේ රුවන් සක්මන් කියලා මේ දෙන්නෙක් දාලා තියෙන මොකද බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විනෝදයක් තියෙනවද මේ දෙන්නෙක්ම වහගෙන ඇවිදින්නේ. මේකෙන් අදහස් කරන්නේ තමන් එක්ක තමන් කතිකා කළා. තමන් එක්ක තමන් සාකච්ඡා කළා. ඒකයි මේ දෙන්නෙක් බුදවරු දෙන්නෙක් කියන්නේ. අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ මනස මම එන තරහ අයි මම මේ මගේ තරහ ඈ එන කලබලතාවය එන දුක එන සතුට මනසේ ඇති වෙන ස්වභාවයන් මම කියලා ගන්න නැතුව මනසේ ස්වභාව ලක්ෂණයන් පවතින ආකාරය එක්කෙනෙක්ගේ ප්‍රඥාගෝචර පුජ්‍යලයා තව එක්කෙනෙක්. එතකොට මේ දෙන්නත් එක්ක සාකච්ඡා කරනවා. දැන් නමුත් බුද්ධත්වයට පත් වෙනකොට බුදුරජාණන් වහන්සේ මේ රුවන්ගෙහි වැඩ සිටීම මේ බුද්ධ රාජ්‍යයට පත් වෙච්ච අවස්ථාව. මෙතනයි බුද්ධත්වයට පත් වෙන. අපි හිතනවා මේ පළවෙනි අවස්ථාව කියලා මේ බුද්ධත්වයට පත් වෙන අවස්ථාව කියලා නෑ. ඒක අපි වැරදි විදිහට තේරුම් ගන්නවා. මෙතන නෙමෙයි බුද්ධත්වයට පත් වෙන්නේ, මෙන්න මෙතනයි. මේ රාජායතනයේ තමයි බුද්ධත්වයට පත් වෙන අවස්ථාව. මේ ඒක තර්කානුකූලව බැලුවොත් එහෙම බුදු කෙනෙකුට තණ්හා රති රගා එන්නේ නෑ. තණ්හා රති රගා පෙරදුවට පස්සේ තමයි මේ එන්නේ ඈ. මේ මුචලින්ද නාගධරණයේ ඉදදී මාරවැහි වහින්නේ නැහැ. බුදු කෙනෙකුට මාරවැහි වහින්නේ නැහැ. මෙතනින් පස්සේ මාරවැහි නැහැ. මාර පරාජය සිදු වුණ අවසානයි. ඉතින් කොච්චර ගැඹුරු ධර්මයක් චිත්‍රය තුළ එදා කලාකරුවා නිර්මාණය කළාදනේ. ඒ තුළ තමන්ට අවබෝධ කරගන්න පුළුවන්. සන්තෝසයි. බොහොම හොඳයි ඈ. උගත්කම නෙමෙයි බලපාන්නේ. ධර්ම අවබෝධයට බලපාන්නේ උගත්කම නෙමෙයි. දැන් ඔබ විශ්වාස කරනවද මේ පාසල් පවා නොගිය ඔය සුනීත සෝපාක වගේ පුංචි දරුවෝනේ ඈ සමහරලාට අකුරු කියන්න ලියන්න දන්නේ නැති වෙද නේ පාසල් දැකලවත් නැති වෙද ඒ කාලේ නේද ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තේ එච්චරා රාජ කුලයක බ්‍රාහ්මණ කුලයක අය විතරයි ශාස්ත්‍රීය අනිත් අය ගොවි ජනතාව තේ ආත් මේක අවබෝධ කරගත්ත කියන එක තියෙන මොකද චින්තාමය ප්‍රඥාවයි මෙතන බලපවත්තන්නේ කාරණේ කියලා. හොඳයි. ඔබට මං ප්‍රකාශ කළොත් ඔබ දෙස බලන්න කියලා. ඔබ දැන් ක්‍රියාත්මක වෙන්න. ක්‍රියාත්මක වෙලා ඔබ කරන්නේ මොකද්ද කියලා මට කියන්න බලන්න. සමහර විට මෙන්න මේව කාරණු ටිකක් කියන්න පුළුවන්. මොකද්ද? ඔබ දෙස බලන්න කිව්වහම සායනහස මම මේ මගේ සිතුවිලි දෙස බලාගෙන හිටියා. මගේ අතීතයේ දෙස බලන් හිටියා. එහෙම නැත්නම් මගේ වර්තමානයේ දෙස බලාගෙන සිටියා. එහෙම නැත්නම් මම මේ මගේ වර්තමාන කාය ශරීරයේ ඉරියව්ව පිළිබඳව බලාගෙන සිටේ කියලා කියන්න පුළුවන්. ඉතින් සැබවින්ම තමා දෙස බැලීම කියලා කියන්නේ තමා දෙස බලන්න ඉස්සෙල්ලම තමන් අවබෝධ කරගන්න එපා නේද? තමන් කියලා කතා කරන්නේ කාටද? ඒ කවුද? මම යයි මා ආමන්ත්‍රණය කරන්නේ කාටද? ඒ කවුද? ඔබ ආමන්ත්‍රණය කළ යුත්තේ මමයයි සැබවින්ම ඔබගේ දෙයට පමණයි. සැබවින්ම ඔබගේ දේ කවරක්ද? සැබවින්ම ඔබගේද මේ හුස්ම ධාරාව, ඔක්සිජන් සහිත මේ ගන්න මේ හුස්ම සුළඟ ඔබගේද? ශරීරය තුළ දලාගෙන ඉන්න ජලය ඔබගේද? ආහාර පානවල ශක්තිය ඔබගේද? ආදී කොට ඇති බලාගෙන යනවා. ඊළඟට අපි අරමුණු වශයෙන් සිතුවිලි පද්ධතියක් අරගෙන තියෙනවා. ඒ සිතුවිලි පද්ධතිය මගේද? එහෙම නැත්නම් මම මේ බාහිර වශයෙන් ගතිපු මේකට පාවිච්චි කරන්නේ උපක්ලේශ ධර්මය, ආගන්තුක කෙලෙස් හැටියට පෙන්නන ආගන්තුක කෙලෙස් වශයෙන් නේද මේ දේවල් තියෙන්නේ. දැන් ඔබ ආගන්තුක කෙලෙස් ටික කියන දේවල් ටික අත්හැරියොත් බලන්න ඔබ කියන කෙනා, මම කියන කෙනා මොනතරම් පැහැබර කෙනෙක්ද? මම කියලා කෙනා හරීම මේ නිදහස් පැහැබර නිවුණු කෙනෙක්. ඒ මම කියන කෙනාගේ නිවීම නැති කරන්නේ ආගන්තුක කෙලෙස්. අපි උදාහරණයක් කියමු. භාජනයක් තියෙනවා, රත්තරන් භාජනය. භාජනේ රත්තරන් හරීම වටිනවා. ඒත් ඕකට ඊටාම දුර්ගන්ධය හැමන අපිරිසුදු දේවල් දානවා. භාජනේ රත්තරන් වුණත් ඒකේ බහලන දේ ගඳ නම් දුර්ගන්ධ නම් ගඳ ගන්න නැද්ද? ගඳ ගන්න. ඒ වගේ තමයි මේ මම කියන තැන, මම කියන තැන හරීම ප්‍රභාස්වරයි. හරි වටිනෝ. අර අන් බඳුනක් වගේ. ඒත් ඒ අර බාහිර ආගන්තුක කෙලෙස් කියන දුර්ගන්ධය හැමන දේවල් ටික ඒක දාගත්තට පස්සේ මොකද වෙන්නේ? අන්න හරියට මනස දුර්ගන්ධය හමනවා. මොනවද මේ මම කියන භාජනය තුන දුර්ගන්ධය හමන කෙලෙස්? ඇලෙන සහිත, ගැටෙන සහිත, ලෝභ, ද්වේෂ, මෝහ කියන මෙන්න මේ දුර්ගන්ධය හමන කෙලෙස් ධර්ම තමයි තියෙන්නේ. ඒ දුර්ගන්ධය හමන කෙලෙස් ඇයි මේ භාජනයේට යොමු කරගෙන ඉන්නේ? මේක මම මම මම මම කියලා එකතු කරන ස්වභාවයක් තියෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි ස්වභාවය. අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යා සහගතව සංකල්පනා මවනවා. අවිද්‍යා සහගතව දෘෂ්ටි මවනවා. අවිද්‍යා සහගතව තමන්ගේ ජීවිතය තුළ වචන තුළ රැඳෙනවා, පැවැත්ම තුළ රැඳෙනවා, ජීවිතයක් කියලා රැඳෙනවා, උත්සාහයන් තුළ රැඳෙනවා, සමාධියක් තුළ, සිහියක් තුළ, සතියක් තුළ රැඳෙනවා. මමත්වයට කරන අනක් නෙමේ. දැන් ඔබ හිතන්න පුළුවන් මේ අපිට සායනාස මේ අනක් දෙන්නේ, ඒ අන අපි පිළිපදින්න ඕන නෑ. ඔබත් ඔබේ මනසට අනක් දෙන්න එපා, මමත් ඔබට අනක්, එහෙම නැත්තම් පිළිවෙතක් පිළිපැදීමක් දෙන්නේ නෑ. දැන් මේව කරන්න ඕන මොකද? නුවණින් විමසන්න ඕන. සායනාස කියන්නේ මොකද්ද කියලා නුවණින් විමසන්න ඕන. ස්වභාවයෙන් වෙනස් වෙයි. ඔබ නුවණින් විමසන්න. වෙනස් වීම ගැන හිතන්නත් එපා. නුවණින් විමසන්න. නිතරම කරන්නේ අපි බාහිර ලෝකයෙන් ලැබෙන අනක් පිළිපදිනෝ. අපි විසින් අපේ මනසට අණ කරලා ඒ විදියට මනස හසුරුවනෝ. ඒ අවස්ථා දෙකීම සිදු වෙන්නේ අපි නැවත නැවත අපිරිසිදු වෙනවා. ඔබ ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න උත්සාහ කරන හැම මොහොතකම ඔබ ප්‍රපාතයට වැටෙනවා. සමාජය තුල අපි උගතෙක් වෙන්න හදන හැම මොහොතකම නූගතෙක් වෙනවා. සමාජය තුල අපි නැගී සිටින්න හදන හැම මොහොතකම පහළට වැටෙනවා. සිත පිරිසිදු කරන්න කියලා දරන උත්සාහය තුල අපිරිසිදු වෙනවා. ජීවිතේ කිසි කෙනෙක් සිත අපිරිසිදු කරන්න කියලා ක්‍රියා කළා නැහැ. හැම කෙනෙක්ම තමන් දන්න මොන ක්‍රමවේදයකින් වුණත් ඒ උත්සාහ කරන්නේ සිතේ සතුට රැක ගන්න. හිත සැහැල්ලුවෙන් තියා ගන්න. ජීවිතේ ප්‍රීතිමත් ජීවිතයක් කර ගන්න. නමුත් ඒ තුල තව තවත් දුකටපත් වෙනවා. එහෙනම් මොකක්ද අපි කළ යුත්තේ? ක්‍රියාවට මැදිහත් කරගන්නා, ක්‍රියාවෙහි යොදවන්න අතහරින්න ඕන. ඔබ බලන්න ඔබේ තුල ජීවිතයේ තියෙන ඔබ ක්‍රියාවෙහි යොදවන්නේ. ක්‍රියාවට අනකරන්නේ ඔබ තුල ඉන්න ඔහු අතහරින්න. ඔහුට අන කරනවා මෙසේ වේවා මෙසේ නොවේවා. ඒ හැම මොහොතකම ඔබේ ඉන්ද්‍රියන්, ඔබේ මනස, ඔබේ ආත්මීය කියන දෘෂ්ටිය තුළ ඔබ රැවටිලා රැඳෙන්නේ. ඒ නිසා ක්‍රියාවට යොදවන පුජ්‍යලයා කර්මකාරකයා කියලා මෙතන කියන ක්‍රියා කරවන්න කියන වචනේ බුදුහාමුදුරුවෝ දේශනා කරා. කර්මකාරකයා අත්හරින්න. කම්මස්සකාරකු නැති ක්‍රියා කරවන්නේ නැත කියන தත්ත්වයට ඔබ එන්න ඕන. ක්‍රියා කරවන්නේ කින්න තුරුම ඔබ තව තවත් අපහසුතාවයට පත් වෙනවා. මොකද ඔබට පාලනය කරන්න බැරි ගලායන ලෝක ධර්මතාවයකයි අපි රැඳී සිටින්නේ. ලෝක ධර්මතාවයේ ලෝකයට අතහැරින්න ඕන. එවිට ඒ පිළිබඳව අපිට කනස්සල්ලක් නැහැ. මැරෙන ධර්මතා අතහැරින්න ඕන. බිඳෙන ධර්මතා අතහැරින්න ඕන. වෙනස් වෙන ධර්මතා අතහැරින්න ඕන. දුක පිණිස පවතින සියලු ධර්මතා අතහැරින්න ඕන. අවිද්‍යා සහගතව මමෙක් නිර්මාණය කරගන්නේ නැතුව නෙවැරදිව විද්‍යාත්මකව තේරුම් කරගන්න මේ යොදවන මනස තුලත් යොදවන ඒ කාර්යයන් තුලත් තිබෙන්නේ අවිද්‍යා සහගත සිහියක්, අවිද්‍යා සහගත දෘෂ්ටියක්, අවිද්‍යා සහගත ප්‍රඥාවක්. ඒ කිසිවක් භාවිතා නොකරන්න. ඔබට කෙටියෙන්ම කියන්නම්, ඔබ මේ ස්ථානයට එනතුරුම භාවිතා කරපු මනස, ඔබ ජීවිතයේ තුල සාමාන්‍ය ජීවිතයේ තුල ජීවත් වෙන මනස, ඒ මනසට අදාළ වෙන කිසිවක් මේ මොහොතේදී භාවිතා නොකරන්න. ඊට අනුගත කරගන්න උත්සාහ කරන්න. මේ මොහොතේදී ඔබ සාමාන්‍ය ජීවිතයේදී භාවිතා කරපු කිසිදු මානසික ස්වરૂපයක් මේ මොහොතේ භාවිතා නොකරන්න. ඒ වහා තේරුම් ගන්න, ඒ වහා අනුගත වෙන්න. සාමාන්‍ය ජීවිතයේදී ඔබ භාවිතා කරන මානසික ලක්ෂණයක් ස්වરૂපයක් නම් ඔබ මේ මොහොතේ භාවිතා කරන්නේ, වහාම ඒකෙන් මිදෙන්න. එක අත්හැරලා දාන්න. එක දිගින් දිගට වැඩිමින් වලකින්න. බලන්න ඔබට එතනට පැමිණෙන්න පුළුවන්ද කියලා. ධර්ම අවබෝධය පිණිස තමන් දරන උත්සාහය තාම දැඩි උත්සාහයක්ද නොවෙන්න ඕන. ඒ වගේම මන්දගාමී උත්සාහයක්ද නොවෙන්න ඕන. මන්දගාමී උත්සාහයක් වුණොත් ඔබ පෙර තිබුණු මනසට බැඳිලා යනවා. දැඩි උත්සාහයක් වුණොත් ඔබ විසින් ඇති කරගන්න ලද ආකල්පයට ඔබ බැඳිලා යනවා. ඒකයි ඒ ආකාරයෙන් බොහෝම සමබර කරන්න ඕන කියන එක. උදාහරණයක් වශයෙන් රථයක් ගමන් කරනකොට ඒ අවශ්‍ය බලය අවශ්‍ය මාවතේ හැටියට ස්වરૂපේ හැටියට ස්වභාවයෙන් ඒ රථේ වෙනස් වෙනවා. එහෙම නැත්නම් අපි වෙනස් කරන්න ඕන කඳු පල්ලම් ලැබෙන හැටියට. ඒ වගේම තමයි ඔබේ මනස තුලත්. ඒ වගේම අපට පක්ෂපාතීව බොහොම ශ්‍රද්ධාවෙන් එහෙම බලන්න එපා. ඒ වගේම අපක්ෂව විපක්ෂව විරෝධතාවයකින් බලන්නත් එපා. විද්‍යාඥයෙක් කියලා කියන්නේ පෙර මතයක් සංකල්පයක් ඔළුවේ තියාගෙන ගවේෂණයක් කරන කෙනෙක් නෙමෙයි. ඒ හම්බ වෙන සාධක තුල එයා ඒ සාධක ඒ විදියට තේරුම් ගන්න කෙනෙක්, අවබෝධ කර ගන්න කෙනෙක්. අන්න ඒ වගේ ඔබ අධ්‍යාත්මය තුල ඔබ දාර්ශනිකයෙක්, එහෙම නැත්නම් විද්‍යාඥයෙක්. ඔබ සොයා යන්නේ කවරක්ද? ෂේම භූමිය, එහෙම නැත්නම් නිදහස් නිවම් පුරය. ඒ නිදහස් මානසික සුවතාවය ඇති ස්වરૂපය. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් වර්තමානයේ ඉතින් මට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ ගැඹුරින් මනස පරීක්ෂා කරලා බැලුවොත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. අළු යට ගින්දර තියෙනා වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ අනාගත ප්‍රශ්න වශයෙන් ඔබට බලපාන දේවල් ගැන කල්පනා කළොත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මනස ටිකක් නිවුනහම දැන් මගේ මනස ටිකක් නිමිලා තියෙන්නේ කියලා හිතලා අත්හැරලා දාන්න එපා. ඒකේ සැඟවුණු ගිනි පොකුරු තියෙනවා. අපි හිතමු අතෙහි වීදුරු කටුවක් කෙනෙක් ගැනුණා. එනුවට පස්සේ තේන ප්‍රධාන වීදුරු කැබලි ටික අයින් කරලා තුවාලෙට බෙහෙත් දාලා සනීප කරනවා. මොකද වෙන්නේ? තුවාල සනීප වේද? නෑ. කුඩා කැබලි නිසා නැවතත් ඒ තුවාලය වැඩි වෙනවා. අර කුඩා කැබලි පවා නැවතත් ශල්‍ය කර්මයකින් ඉවත් කර යුතුයි. ඒ වගේ ඔබේ මනසේ තියෙන කුඩා කුඩා අනවබෝධී ගුණයන් පවා ඉවත් කළ යුතුයි. දැන් ඔබට මම කියන්නේ ඔබේ මනස තුල පිළිපදින්න මේ අතහරින්න කියන එකයි කියලා සමහර වෙලාවට ඔබ රැවටෙන්න පුළුවන්. නෑ, මම අතහරින්න කියලා නෙමෙයි මේ කතා කරන්නේ. එහෙමත් නැත්නම් මෙන්න මේ කර්මස්ථානයේ මේ ක්‍රමය පිළිපදින්නේ කියලා තමයි හාමුදුරුවෝ කියන්නේ කියලා කෙනෙක් උපකල්පනය කරන්න පුළුවන්. ඒකත් නෙමෙයි මම කියන්නේ. කිසිවෙක් නොවන්නේ කෙසේද යන්න පිළිබඳව, මේ කියන්නේ සක්කාය දිට්ඨිය ආත්ම දෘෂ්ටිය දුරලන්නේ කෙසේද යන්න පිළිබඳවයි අපි කතා කරන්නේ. ඉතින් සක්කාය දිට්ඨිය දුරලීම සඳහා කෙනෙක් නිර්මාණය කරන්න බෑ මුල ඉඳලම. දැන් මෙන්න මේ විදිහේ කෙනෙක් වෙන්න කියලා නෙනේ ලෝකෙ අපිට කියන්නේ හොඳ කෙනෙක් වෙන්න, එහෙම නැත්නම් නරක කෙනෙක් වෙන්න. ජීවිතෙත් අපි උත්සාහ කරන්නේ හොඳ කෙනෙක් වෙන්න, එක්ක නරක කෙනෙක් වෙන්නනේ. දැන් මේක නරක කෙනෙක්වත් හොඳ කෙනෙක්වත් වෙන්න උත්සාහ කරන්න එපා. කෙනෙක් නොවෙන්නයි උත්සාහ කරන්න ඕන. නේද? කොහොමද මං කෙනෙක් නොවන්නේ? ඒක හරි ප්‍රශ්නයක්. මොකද අපි මෙතෙක් කාලයක් පුරුදු වෙලා තියෙන්නේ මේ මමම වෙන්න ඕන. හොඳ කෙනෙක් නම් ඒත් මමම වෙන්න ඕන. නරක කෙනෙක් නම් ඒත් මමම වෙන්න ඕන. ඉතින් මමම හැම තැනකම එක එක කෙනා විවි ජීවත් වීමම තමයි මේ සාංශාරික ගැටලුවට ප්‍රශ්නය. මම නොවි ජීවත් වීමේ ක්‍රමවේදය අපි ඉගෙන ගන්න ඕන. කොහොමද මම නොවි ජීවත් වෙන්නේ? කොහොමද මම නොවි හුස්ම ගන්නෙ? කොහොමද මම නොවි සිතන්නේ? කොහොමද මම නොවි බලන්නේ, අහන්නේ? මම නොවි බලන්න පුළුවන් නම්, අහන්න පුළුවන් නම්, සිතන්න පුළුවන් නම්, ඒතර ඒත අවස්ථාවේ මොනතරම් සැහැල්ලුවක් Tamanට නිදහසක් ලැබේද? මමත්වයේ තුල තියෙන මහා වේදනාකාරී ස්වභාවයක්. අපි මනසේ ශක්තියෙන් බොහෝම අමාරුවෙන් ඒක දරා ගන්නවා. ඒක අපේ දැහැමි කමේ කියලා හිතලා, යහපත් කමේ කියලා හිතලා බොහෝම අමාරුවෙන් දරා ගන්නවා. නමුත් මහා වේදනාවක් දරා ගන්නට වේදනාවක් නැත්නම් මොනතරම් සැහැල්ලුද? නිතරම ඔබ යොදවන මනස තුල මමත්වයේ තිබෙනවාදයි බලන්න. එයින් නිදහස් වන්න. මේ මේ මොහොතේ අලුත් වෙවි බලන්න. මේ මේ මොහොතේ යොදවන මානසික ස්වરૂපය තුල, ක්‍රියාව තුල ඔබ මමත්වයේ රඳවා තිබෙනවාදයි බලන්න. එයින් නිදහස් වෙන්න. දැන් අපේ පින්තුන් අහලා තියෙන මේ ගාථාව, චක්කුණා සංවරෝ සාදු, සාදු සෝතින සංවරෝ, ඝානේන සංවරෝ සාදු, සාදු වාචාය සංවරෝ, කායේන සංවරෝ සාදු, සාදු මනසාච සංවරෝ ආදී වශයෙන් මේ ඉන්ද්‍රියන් සංවර වීම කියන එක. ඒ සංවර වෙනවයි කියලා කියන එකේ තේරුම මේකයි. ඇස තුල මුකුත්ම නැහැ. දැන් සාමාන්‍ය කෙනෙක්ගේ ඇස තුල කොච්චර දේවල් තියෙනවද? ලස්සන, අවලස්සන නේ, රූප ගොඩායි. ඇලීම්, ගැටීම්, බැඳීම් සහිත ඕ කරුණුකාරණ. මේ ඇස තුල කිසිවක්ම නැහැ. ඒ නිසා කියනවා ඇස සංවරයි. කන තුල කොච්චර දේවල් කියපු අහපු දේවල් වලින් කොච්චර පිළිලා තියෙනවද කන් දෙක? කන්න තුල කිසිවක්ම නැහැ. ඒ සෝත විඥානයේ තුල මුකුත්ම නැහැ. චක්කු විඥානයේ තුල මුකුත්ම නැහැ. ඒකයි අදහස් වෙන්නේ. ඇස තුල කිසිවක්ම නැහැ. කන තුල කිසිවක්ම නැහැ. නාසය තුල, දිව තුල, ශරීරය තුල, මනස තුල කිසිවක්ම නැහැ. අතීතෙන් ගත්ත දේවල්වත්, අනාගතයෙන් ගත්ත දේවල්වත්, වර්තමානයේ දේවල්වත් මුකුත් නැහැ. අන්න එතන සංවර බව. ඒ සංවර සීලය රකින්න ඒක තමයි ආර්ය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ අන්න ඒකට. කියන්නේ ඉන්ද්‍රයන් තුල ඇලුණු ගැටුණු බැඳුණු ස්වභාවයක් නැහැ. කාලය තුල පවත්වන ඉන්ද්‍රයන් නැහැ. ඉන්ද්‍රයන් තුල බැඳිලා නැහැ. එයයි ඉන්ද්‍රිය සංවර සීලය. ඒ සීලය ඔබ ගන්න, ඒ සීලය සමාදන් කරන්න. ඇස තුල කිසිවක් නැහැ. සම්මා තුලින්ම මා බලනවා කොච්චර ලස්සනද. මේ ඇස තුල කිසිවක් නැති වුණාම මොන තරම් ඇස සිල්වත්ද? ඒක ලෝභ, ద్వේෂ, මෝහ, රාග, මද, මාන, ઈර්ෂ්‍යා මොකක්වත් නැහැ ඒ ඇස ඇතුලේ. විමුක්ති ඇස, ඇහැ නිදහස්. විමුක්ති නිදහස් වූ කන් දෙක. නිදහස් වූ නාසයක්, දිවස් ශරීරයක්, මනසක්. ඊට වඩා විමුක්තියක්, ඊට වඩා නිදහසක් කොහෙද? මෙහෙවන්නේක් නැහැ. පවතින දෙයක් නැහැ. පවතින දෙයක් දැස බලාගෙන සිටීමට දෙයක් නැහැ. විඳින්නට නොවිඳින්නට කෙනෙක් නැහැ. ඒ නිදහසට සමාන කරන්න ලෝකේ තව නිදහසක් නැහැ. එයයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. ධර්මානුකූල අතහැරීම යනු කාරංග හේතුවක් දක්වා යමක් ප්‍රතික්ෂේප කිරීම නොවේ. දැන් අපි ඉගෙන ගන්න සමහර ලෝකේ දේවල් වල තියෙන හේතු දක්වා මේක ගඳ ගන්නවා ඒ නිසා එපා, මේක පිළිකුල් ඒක නිසා එපා, මේවා අවලස්සනයි ඒක නිසා එපා. එතකොට හේතු දක්වා අතහරිනකොට සංඥා ඉතුරු වෙනවා. ඉතුරු නැතුව අතහරින්න හේතු නොදක්වා. ඒකෙන් අපි තේරුම් ගන්න ඕන මේ ලෝකයේ හොඳ නරක වශයෙන් අපි ඇති කරගෙන තියෙන දේවල් තුල තියෙන සංකල්පයක්. ඒ නිසා සංකල්ප තබා ගැනීම තුල අපිට චේතෝ විමුක්තියක් ලබන්න පුළුවන් කමක් නැහැ. සියලු සංකල්ප ලෝකෙටයි ඇයිති. ඒවා අපිට නෙමෙයි ඇයිති. ලෝකෙට ලෝකේ දේවල් අතහරින්න. සියලු දෘෂ්ටි ලෝකෙටයි ඇයිති. මට නොවේ. සියලු දෘෂ්ටි ලෝකයට අතහරින්න. එක දෘෂ්ටියක් අතහරින්න තව දෘෂ්ටියක් මවා ගන්න එපා. තව පුජ්‍යලත්වයක් ගොඩනගන්න එපා. පුජ්‍යල ප්‍රතිරූපයක් හදන්න එපා. සමස්ත පුජ්‍යලත්වයේ නිදහස් වීම. එවිටයි ඔබ කිසිවෙක් නොවන්නේ. ක්‍රමානුකූලව දියව යන්නට ඉඩ හරින්න. තමන්ට තිබෙන්නේ තමන් ග්‍රහණය කරපු දේ බුරුල් කරන්න පමණයි. ස්වභාවයෙන් ඒවා බිමට වැටේවි. ඔබ දෘෂ්ටිමය වශයෙන් සංකල්පමය වශයෙන් තදින් ග්‍රහණය කරගෙන සිටින ස්වરૂපයන් ටිකක් බුරුල් කරන්න. එවිට සියල් දියව යාවි, අතහැරේවි. ඔබ තුල ස්වභාවයේ පමණක් ඉතිරි වේවි. ස්වභාවය තුල පුජ්‍යලත්වයක් නැත. කිසිවෙක්ම නැත. ඒ ස්වභාවය තුල තමයි තමන්ට අකාලික වූ ධර්මයේ මුණ ගැහෙන අවස්ථාව. අකාලික ධර්මය යනු කිසිවක් නොවේ. යම් මොහොතක ඇලෙනවද එයින් පෝෂණය වන්නේ මමත්වයයි. යම් මොහොතක ගැටෙනවද එයින් පෝෂණය වන්නේත් මමත්වයයි. යම් මොහොතක මධ්‍යස්තව පුජ්‍යලත්වය තුල සිටිනවද මධ්‍යස්ත වැලීම් ගැටීම් පවත්ව ගනිමින් ඒත් පෝෂණය වන්නේ මමත්වයයි. ඔබ ඒ සපයන්නේ මමත්වයෙන් ජීවත් වෙන ආහාර. ඒකට කියනවා මනෝ සංචේතන ආහාර කියලා ආහාරයක්. එතකොට උපාදානස්කන්ධය මමත්වයේ ලෝකේ ජීවත් කරන ආහාරය තමයි මනෝ සංචේතන ආහාර. ශරීරයේ පවත්වන ආහාර තමයි කබලින්කාර ආහාර. කැබලි සහිත ආහාර ශරීරයේ පවත්වන මනෝ සංචේතන ආහාර සසර පනස පවත්වන. එහෙනම් සසර දුරු කරන්න නම් මමත්වයේ ඉක්මවන්න නම් මමත්වයට ලැබෙන ආහාර වළක්වන්න ඕන. මමත්වයට ලැබෙන ආහාර වළක්වන එක ලේසි නෑ නේද? ලෝක නීති හැඳුවාම ඒ නීතිය තුළින් රිංගන්න පුළුවන් ක්‍රමවේදයකුත් ලෝකේ ඉන්න තවත් අය මිනිස්සු ලෝකේ හදා ගන්න ඕනේ. ඥානවන්තකම කියන්නේ ඒක තමයි. ඒ වගේම තමයි ඔබ මනෝ සංචේතන ආහාර නවත්වන්න යන බොහෝ ක්‍රමවේද වලින් තවත් විදිහකට මනෝ සංචේතන ආහාර ලැබෙනවා. ඒ නිසා අතිශයින්ම කල්පනාකාරී විය යුතුයි දෘෂ්ටිගත නොවීමට. දෘෂ්ටිගත නොවීමට. අභිසංකාර මාරේ ඉන්නවනේ නේද? අභ්‍යන්තරේ සංස්කරණය කරගෙන යම් කිසි දෘෂ්ටිගත වීමකට ඔබ ලක් වෙනවනම් එතන අභිසංකාර මාර වලට ඔබ අසු වෙනවා. ඉතින් මච්චු මාර කියන ඒවා නැත්තම් මුර්තු මාර වශයෙන් උත් වැඩ කරනවා. මොනවද? හැවටීම් කියන එකක් තියෙනවා. ක්ලේශ මාර තියෙනවා. මේ පංචමාර ජිතුනාතෝ පස්මරුන්ගෙන්ම නිදහස් වෙන්න ඕන. පස්මරුන්ගෙන්ම නිදහස් වෙන්න ඕන. මොනම විදියකටවත් මමත්වයට රැවටෙන්න එපා. මමත්වයේ මොන ස්වරූපයෙන් ආවත් ඔබ මායයා නේද කියලා අහන්න ඕන. ඔබේ මමත්වයට තමයි මායයා කියන්නේ. ඔබේ මමත්වයේ මොන ස්වරූපයක් ගත්තත් ඔබ මායයා නේද කියලා අහන්න ඕන. දැන් ඒක තමයි අර තණ්හා රති රගා බොහොම ලස්සනට ප්‍රියමනාප ලෙස නෑවේ නේද? මාර දුවරු එන්නේ ලස්සනට. දෙවගණන් වගේ, දිව්‍ය පුත්‍රයෝ වගේ එන්නේ. ඒකෙන් අදහස් කරන්නේ මොන විදියෙන් ඔබේ මමත්වය ආවත් මේ මමත්වය නේද කියලා දකින්න ඕන. අපි උත්සාහ කරන්නේ මමත්වයෙන් නිදහස් වෙන්න. ඇයි? මමත්වයේ තුල ඉද්දී මට මානසික වේදනාවන් වලින් මම බැටකනවා. අතීත වේදනාවන් වලින් මා බැටකනවා. අනාගත වේදනාවන් වලින් මා බැටකනවා. මම කියා හදාගත් අවිද්‍යාත්මක සංකල්පය තුල මම පීඩාවටපත් වෙනවා. දුක් විඳිනවා. ඒ නිසා මා මාගේ නිදහස් වේ යුතුයි. මමත්වයේ නිදහස් වේ යුතුයි. මමත්වයෙන් නිදහස් වීමෙන්ම පමණයි ආර්ය ශ්‍රාවකයෝ දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන්. මමත්වයේ ඇස අත්හරිනවත් සමගම බුදුහාමුදුරුවෝ පේනවා. අප්පටිම බුදුරජාණන් වහන්සේ ඔබ දකින්න. ප්‍රතිමාවක් ෆොටෝ එකක් නැති ධර්මකායේ බුදුරජාණන් වහන්සේ දකින්න. ඒ දකින්න නම් ඔබ මම කියන ඇස, මම කියන නාසය, මම කියන දිව ශරීරය, මන කියන එක අත්හැර බලන්නට ඕන. ඉන්ද්‍රියන් අතහැර ලෝකය දකින්න උත්සාහවත් වන්න, අනුගත වන්න. අපගේ තියෙන ශක්තියෙන් වලින් කොච්චර නිදහස් වෙන්න කල්පනා කළත් මාර බලය මෙතන ප්‍රබලව පවතිනතුරු අර මායයන් පස් දිනාගෙන් එක්කෙනෙක් ඇවිල්ලා අපි කොහොම හරි අල්ල ගන්නවා. කෝ අසවර්ති මායයා එනවා. මොහුකට හරි ඇවිල්ලා වසඟ කරවනවා. රැවටීමට හසු වෙනවා. කෙලෙස් වලට හසු වෙනවා. අභ්‍යන්තරය තුල යම්කිසි සංස්කාරයකට හසු වෙනවා. එක් එක් ස්වરૂපයෙන් එනවා මමත්වය, මම මමංකාරය. වරක බිය ජනක ලෙස, වරක හරිම අප්‍රිය ලෙස, තවත් වරක ඊටාම ප්‍රිය ලෙස පැමිණෙනවා. තමන්ගේ සිත කැමැතිවන්නේ කුමක්ද? ඒදී මම පෙන්වනවා. තමන්ගේ සිත කොහෙන්ද රවට්ටන්න කැමති? ඒ විදියට සිත රවට්ටන්න මේ මායයා තමාලගේ ඉන්න මමත්තේ හරිම දක්ෂයි. කොහොම හරි මමත්වයේ උත්සාහ කරන්නේ මමත්වයේ තුලම රැක ගන්න. අවිද්‍යාව තුලම පවතින. මොකද මේ අවිද්‍යාව තුලින් තමයි මේ සැකස්ම ඇති උනේ සසර. එකයි ස්වභාවය. මමත්වය දුරු කළාම මෙරිල නූපදින ධර්මයක් නෙමෙයි, ජීවත් වෙලා ඉද්දි නොමැරෙන ධර්මයකටපත් වෙනවා. මෙරිල නූපදින දෙයක් නැහැ, නොමැරෙන තත්ත්වයටපත් වෙනවා. අමරණීය කෙනෙක් බවටපත් වෙනවා. ඇයි මැරෙන්නේ නැත්තේ? මැරෙන්න දෙයක් ඒ ආර්ය ශ්‍රාවකය ළඟ නැහැ. මැරෙන්න දෙයක් නැහැ. ඉන්ද්‍රිය ග්‍රහණය කරලා නැහැ. අපිට අපේ මනසින් ගැලවෙන්න බැහැ මනෝභාවයන් ප්‍රායෝගික කිරීමේ. මනෝභාවයන් ගොඩ නැගීමේ. දෘෂ්ටි සංකල්ප ගොඩනැගීමෙන් අපිට අපේ මනසෙන් නිදහස් වෙන්න බෑ. හැම විටම අපි දෘෂ්ටි වලින් සංකල්ප වලින් ඉවත් විය යුතුයි. අතහැරීම කියන වචනේ වෙනුවට අපිට භාවිතා කරන්න පුළුවන් නිදහස් කිරීම, විවෘතව සිටීම කියන වචනය. අතහැරියාම ටිකක් අර අල්ලා ගන්නවා කියන වචනයට ප්‍රතිවිරෝධයෙන් දකින සංකල්පයක් දකිනවා. ඒ නිසා අපි ඒක මේ සංශෝධනාත්මකව පැහැදිලිව කියලා දීලා තියෙනවා. කෙසේ වෙතත් අපිට කියන්න පුළුවන් විවෘතව සිටීම. දැන් බලන්න ඒකෙත් හරි ලස්සන දෙයක් තියෙනවා. අර එක කතාවක ඒක තමයි විස්සන්තර රජුරෝ බඩු මලු අරගෙන එක්කෙනාට එක්කෙනාට දුන්නයි කියන එක නෙමෙයි තියෙන්නේ. ඒ සතර පැත්තෙන්ම තියෙන දොරටු විවෘත කළයි කියලා තියෙන්නේ. බලන්න එතන ඒ කියන්නේ එහෙම දුන්න අතහැරිය නෙමෙයි විවෘත කළා දැම්මා. විවෘත කළාට පස්සේ අවශ්‍ය කරන බඩු මිනිස්සු ඇවිල්ලා කැමැති කැමැති දේ රැගෙන ගියා. ඒකෙන් අදහස් වෙන්නේ මනස තුලත් එහෙමයි. මනස තුල අතහැරීමක් කරනවා. භෞතික දේ කරන්න යන්න එපා. අධ්‍යාත්මයේ තුල දොරටු වසාගෙන තියාගන්න එපා. විවෘත කරන්න. අධ්‍යාත්මික මාලිගාව තුල දොරටු වසාගෙන තියාගන්න එපා. විවෘත කරන්න. එයයි අතහැරීම. සියල්ල අතහැරීම යනු අතහැරීමෙනුත් නිදහස් වීම. අතහැරීමත් අතහැරීම. සමස්ත මානසික ක්‍රියාවෙන් නිදහස් වීම. කර්ම නිරෝධ කිරීම හෙවත් කර්මයෙන් ක්‍රියාවෙන් නිදහස් වීම. ඉවත් වීම. ක්‍රියාවෙන් ඉවත් වන්න. කුමන හෝ මානසික ක්‍රියාකාරකමකට නොබැඳෙන්න. පුජ්‍යලේ හැටියට යම් කාර්යයක් නොකරන්න. පුජ්‍යලේ හැටියට යම් කාර්යයක් නොකරන්න. එක් ක්‍රියාවලියක් අතහැර තව ක්‍රියාවලියකට නොබැඳෙන්න. සියල්ල අතහරින්න. සියල්ල නිදහස් කරන්න. කෙනෙක් ඉතිරි නොවන්නට නිදහස් වන්න. එක සිතුවිල්ලක් ඉතිරි කර නොගන්න. සියල්ලගෙන් නිදහස් වන තුළු ධර්මානුකූල වීරිය ඉතාම ඉහලින් වඩන්න, දියුණු කරන්න. සියල්ලගෙන් නිදහස් වීම උදෙසා වන වීරයයි ධර්මානුකූල වීරිය. එම වීරිය ජීවිතේ පරදවා යන සියල්ලගෙන් නිදහස් වන තුරුම වඩන්න. අත් නොහැර ධර්මය ප්‍රකට කරන්න. ධර්මයට අනුගත වන්න. අතහැරීම සඳහා වීරිය උපදවන්න. අතහැරීම සඳහා ඥානය උපදවන්න. පුජ්‍යලත්වයෙන් නිදහස් වීම උදෙසා වීරිය යොදවන්න. වීරියත් සමග පුජ්‍යලත්වය අතහරින්න. කෙලවර අවසානයේ වීරිය සමග පුජ්‍යලත්වය අතහරින්න. කිසිදු දෘෂ්ටියකට අනුගත විය යුතු නැත. පිවිසිය යුතු නැත. සියල්ල ස්වභාවික මනස සිදු කරනවා ඇති. ඔබ මැදිහත් කරුවෙකු නොවන්න. මේ ලෝකයේ මල කඩයක් දකිනවා. එහෙම නැත්නම් පලි බෝධයකට නෙමෙයි මල කඩ කියලා කියන්නේ. මල කඩ වුණාම අපි ඒව ඉවත් කරනවා. ලෝකේ තියෙන තදම මල කඩය ඉවත් කිරීමට දුෂ්කරම මල කඩය හැටියට දකින්නේ අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ විද්‍යාත්මක නො වූ, යථාර්ථවාදී නො වූ, සත්‍ය නො වූ, ඇති කර ගන්න ලද සංකල්පය, දෘෂ්ටිය. ඉතින් මේ මමත්වය කියලා කියන්නේ අන්න එවැනි ආකාරයේ කැටි වූ අවිජ්ජා පරමං මලං. තාම ලෝකේ තියෙන මල කඩ අතර මේ තියෙන පරම විශාලම මල කඩය හැටියට මේ අවිද්‍යාව පෙන්වනවා. ඉතින් ඔබ එය ඉවත් කිරීම සඳහා තමයි වෙර මහන්සි ගන්නෙ. ඒ තුළ වෙහෙසක් තියෙනවා. ඒ වගේම සහනයකුත් තියෙනවා. ඒට අවශ්‍ය කරන වීරිය, ඒට අවශ්‍ය කරන ඥානය, බලය, අවබෝධයෙන් ඔබ එකතු කරන්න ඕන. දැන් අපි හිතමුකෝ දුක් විඳින යම් කිසි කෙනෙක් උසස් දියුණු රටක රස්සාවකට යන්න නේද ක්‍රමානුකූලව ඒකට අවශ්‍ය කරන සාධක හදා ගන්න. ඒ වගේ තමයි මේ නිර්වාණය ධර්මයට පිවිසෙන්නට අවශ්‍ය කරන සාධක ගුණාංග දවසින් දවස දවසින් දවස ඔබ තුල හදා ගන්න ඕන. කෙනෙක් හිතන්න පුළුවන් අපි නිවන් දකින්න ඕනද? ඔව්, නිවන් දකින්න ඕන. ඔබගේ අනාගත දුක්වලින් නිදහස් වීමට, වර්තමාන දුක්වලින් නිදහස් වීමට, අතීත දුක්වලින් නිදහස් වීමට. එතකොට උපතක් තියෙනවයි කියන එක සංකල්පයක් කියලා සමහර අය හිතාගෙන ඉන්නවා. ඒක සංකල්පයක් නෙමෙයි, ඒක ඇත්තක්. මානසික ශරීරයක් තියෙනවා, ස්වභාවයක් තියෙනවා. ඒ මානසික ශරීරය නිරුද්ධ කරේ නැති වුණොත් සසර උපතක් තියෙනවා. ඒ උපත සැකසෙන්නේ තමන්ගේ තියෙන, තමන් කරපු කීපු කරුණු කාරණාවන් වලට අනුගත වූ ශක්තියන් මත, ගුණාංග මත. ලෝකයෙන් මොන මොන දේවල් කියලා තිබුණත් ඔබේ අධ්‍යාත්මික මනසේ පිළිගැනීම් ක්‍රියාත්මක වන්නේ ආත්ම සංවේදී පදනම යටතේ. ලෝකේ කාගමක එක දෙයක් පිනයි කියන තව කට්ටියක් ඒකටම පවයි කියන. නමුත් මේ ආර්ය ශ්‍රාවකේ අනුගමනය කරන ශීලය තමයි ආත්ම සංවේදීත්වය. අත්තානං උපමංකත්වා කියන තමන්ම උපමා කරගෙන ජීවත් වීම. ඒකයි ආර්ය ශ්‍රාවකයන්ගේ ජීවිතයේ තියෙන සුවිශේෂී විනය, ධර්මය, පැවැත්ම. ඒ තුලයි පිහිටන්නේ. අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා වශයෙන් බොහොම ක්‍රමානුකූලව ටිකින් ටික ටිකින් ටික තමයි හැම කෙනෙක්ම මේ කෙලෙස් මල දුරු කරන්නේ. මල් මාලාවක් තනනවා වගේ. ඒ ධර්ම මාර්ගයේ තුල කැප වෙන තරමට, පේ වෙන තරමට තමයි එයාට ඒ නිදහස ලැබෙන්නේ. ප්‍රඥාවෙන් යුක්තව ජීවත් වෙන කෙනෙකුට ධර්මය අත්හරින්න පුළුවන් කමක් නැහැ. හේතුව ඔබ ළඟට දුවගෙන යන්නේ පොඩි කාලේ පොඩි දරුවෙක් නම් Tamanට රැකවරණේ තියෙනවයි කියලා හිතෙන තැනට, අම්මා ළඟට, තාත්තා ළඟට Tamanට බයක් ඇති ගැනීමක් හටගත්තාම. ඉතින් මේ ලෝකය තුලත් බැලුවාම රැකවරණයක් කොහෙවත්ක්ම නැහැ. කොතෙන්ද ගියත් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්සය වෙනවා. ඉතින් අපිට දුවගෙන යන්න තියෙන එකම රැකවරණය ධර්මයේ පමණයි. ධර්මයේ තුලට පිවිසුනොත් පමණයි අටලෝ ධාමෙන් අකම්පිතව ජීවත් වෙන්න පුළුවන්. පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්ස න කම්පති. කම්පණේ වෙන්නේ නැහැ. අසෝකං විරජං කේම ඒතම් මංගල මුත්තම. ඕක හැමදාම කිව්වත් ජීවිතය තුල ඔය පදිංචි කරගන්න පුළුවන්කම තියෙන්නේ ඔය කාරණේ ආර්ය ශ්‍රාවකයෙකුට පමණයි. ආර්ය ශ්‍රාවකයෙක් කියලා කියන්නේ පුජ්‍යලෙක් නෙමෙයි. ජාතිකයෙක් නෙමෙයි, වාර්ගිකයෙක් නෙමෙයි, ආගමිකයෙක් නොවේ. ඔක්කොම ආගම් එකයි කියන අන්ධ මෝඩ කෙනෙකුත් නෙමෙයි. ඒ තමයි තථාගත ඥානයේ දර්ශනය ස්පර්ශ කරන ඒ තුල ජීවත් වන පිරිස. ඉහළට පාවෙන්න නම් ඔබ කළ යුත්තේ පහළට ඇද දමන බර කරන ධර්මතා අත්හරින්නයි. එවිට ඔබට ඉහළට නැගෙන්න පුළුවන්. ඔබ තුල බලන්න ඔබ පහළට ඇදගෙන යන ඔබ බර කරන ධර්මතා මොනවද කියලා. කෙටියෙන්ම කිව්වොත් ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි ඔබ බර කරන ධර්මතා. මේක භෞතිකව කරන්න කියලා කියන්නේ මොකද? භෞතිකව නිවන් දකින්න බෑනේ. භෞතිකව අතහැරියොත් එහෙම එහෙම වෙන දෙයක් වෙන්නේ, ප්‍රශ්න වැඩි වෙනවා. ඒක භෞතික කලමනාකාරීත්වයත් එක්ක මේක පටලවා ගන්න. භෞතික දේ භික්ෂුවටත් අවශ්‍යයි, ගිහියන්ටත් අවශ්‍යයි. කවුරුත් මිනිස්සු, කවුරුත් පවතින ඔච්චරයි. ඒක විශේෂ කාරණයක් නෑ. අවශ්‍යතාවල් කියන දේවල් තියෙන්න ඕන. නිවහන, පැවැත්ම, යාන වාහන, රෙඩර දුකට මුදල් ඉතුරුව, කාර්යයන් සඳහා මුදල් දන් තිබිය යුතුමයි. අධ්‍යාත්මිකව අවිද්‍යා සහගතව අල්ලගෙන ඉන්න දේවල් අතහරින්න කියන වචනේ භාවිතා කළාම වැරදි වැටහීමකට යනවා. අතහැරීම නෙමෙයි, ඒ දේවල් ටිකක් බුරුල් කරන්න, එහෙම නැත්තම් නිදහස් කරන්න කියන වචනේ පාවිච්චි කරන්න. අතහරින්න එපා, නිදහස් කරන්න. හරි වටින දෙයක් අර විස්සන්තර රජුරු බඩු භාණ්ඩ කෙක්කෙනාට මෙහෙම දෙන්නේ නැහැ, තමන් කැමති දෙයක් රැගෙන යන්න කියලා විවෘත කිරීම. හරි හරි වටින දෙයක් ඒකේ අදහස් වෙන්නේ. තමන්ගේ මනස තුල අතහැරීම නෙමෙයි සිද්ධ කළේ, මොකද්ද? විවෘත භව. ඒ විවෘත භව තුල තමයි ඒ තමන්ගේ අධ්‍යාත්මය නිදහස් වෙන්නේ, හිස් බවටපත් වෙන්නේ. හැබැයි ඒත් ඒ කාර්තව්‍ය ඔබ සංකල්පයකට ගොනු වෙන්න එපා. එක එක එක අයට එක එක විදියට ඒක සංවේදී වෙන්නට පුළුවන්. ඔබ විසින් ඔබේ මනස විවෘතව අතහැර බලා සිටිනවා නෙමෙයි, ඔබ විසින් නොවේ, ඔබ අයෝ ඒ විවෘත වෙන්න ඕන. ඔබ විසින් විවෘත විය යුතු නෑ, තමාමයි විවෘත විය යුත්තේ. බොහෝ වෙලාවට ගොඩක් දෙනෙක් තමාව නිතරම සංගව ගන්නවා. තමා කියන පුජ්‍යලයා මේ එකතු කර ගන්න. ඒ එකතු කර ගැනීමෙන් තමයි තමන්ට පුජ්‍යලත්වයෙන් නිදහස් වෙන්න බැරුව තියෙන්නේ. ඒ එසේ එකතු කර ගන්න නැතුව නිතරම තමා කියන මමත්වයේ කියන එක ලිහිල් කරන්නට, නිදහස් කරන්නට, අතහරින්නට හැකියාව තියෙනවා. ඒකට තියෙන එකම ක්‍රමවේදය තමයි ක්‍රියාව ඉක්මවීම. එහෙම නැත්නම් ඇලීම් ගැටීම් දුරලීම, මනසට නොපිවිසීම, මනස ග්‍රහණය නොකිරීම, ඉන්ද්‍රියන් වලට නොඇලීම, ඉන්ද්‍රියන් තුල නොගැටීම, ඉන්ද්‍රියන් තුල නොරැඳීම. බලන්න පුංචි දරුවෙක්ගේ ඉන්ද්‍රියන් මොනතරම් පිරිසුදුද කියලා. ඒක උදාහරණයක් පමණයි. පුංචි දරුවෝ ළඟ නිවන නැහැ. පොඩි උදාහරණයක් ගන්න අදහසක් පමණයි දෙන්නේ. එයා ළඟ අර සාංශාරික මමංකාරයේ වැඩ කරනවා. නමුත් මේ ලෝකයෙන් තියෙන දේවල් තාම ඇවිල්ලා නැහැ. ඒක නිසා අපි පොඩි උදාහරණයක් පමණක් ගන්නවා. ඉන්ද්‍රයන් හරි පිරිසුදුයි කියලා වැඩි මේ හතුරු මිතුරු ඒවා මේව ඔළුවේ දාගෙන නැහැ. ඒ කුඩා ළමයෙක්ගේ වාගේ ඉන්ද්‍රයන් පිරිසුදු වෙනකොට කොච්චර හොඳද? ඒ ඇසින් කුමන ආකාරයකවත් දෘෂ්ටිගත වෙලා බලන්නේ නැහැ. දැන් ওই එක් එක් කය දිහා බලන්නේ දෘෂ්ටිගත වෙලිනේ. එතකොට තමයි ලස්සනට පේනවා, කැතට පේනවා, හොඳට පේනවා, නරකට පේනවා. එහෙම පේනවා. පිළිකුල් කියලා දේවල් පේනවා, ලස්සනයි කියලා දෙනවා, රසවත් කියලා පේනවා, නීරසයි කියලා පේනවා. මේ ඉන්ද්‍රියන් වලට දුස්සිගත වීම බැලීමේ. ඉන්ද්‍රියන් පවිත්‍ර කරගෙන පිරිසුදුව බැලුවහම බොහොම නිදහස්. අතීත සංකල්පෙන් බලන්නේ නැහැ. වර්තමානයේ තත්ත්වාකාරයේ පමණයි දකින්. ඒ තුල වේදනා නැහැ. නිවන සැපවන්නේ කෙසේද? මානසික වේදනා නැති නිසා. මනස මානසික වේදනා කියන්නේ හිත පුච්චන දෙයක්. ඒත් ඉතින් මේ මිනිස්සුන්ට ඒක බලපවත්වන ක්‍රමවේද දෙකක් තියෙනවා. දැන් බලන්න මේ උණුසුම කියන එක. ඒ වගේම මේ සීතල කියන එක මේ වෙනකොට මේ ලෝකෙම කොටස් දෙකක දෙවිදියකට භාවිතා කරනවා. කට්ටිය පිරිස හීටර්ස් දාගෙන නිවෙස් තුල මේ මොහොතේ ඉන්නවා. තවත් පිරිස AC දාගෙන සීතල කරගෙන යා කන්ඩිෂන් කරගෙන ඉන්නවා. එතකොට මිනිස්යාටත් මේ රස්නේ උපරිමයත් අපහසුයි, සීතලේ උපරිමය තමයි. ඒ වගේ තමයි මනස තුලත් ඒ සමබරතාවයේ එක හිම තමයි. යම් කිසි සංඥාවක් ගලාගෙන එන්නේ නැත්නම් ඒකට වේදනාවක් එකතු වෙන්නේ නැහැ. යම් කිසි වේදනාවක් එකතු වෙන්නේ නැත්නම් ඒ තුල සංඥාවක් හටගන්නේ නැහැ. යම්කිසි සංකාරයක් ඇති වෙන්නේ නැත්නම් එතන නාම රූප ඇති වෙන්නේ නැහැ. නාම රූප පහළ වෙන්නේ නැත්නම් එතන විඥානයක් හටගන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයෙන් එකක් යම් තැනක යම් ආකාරයේ හට ගන්නවද ඒකෙන් අනිකුත් හතර වැඩෙනවා. අතීතය ගන්න විට අනාගතය වර්තමානයේ සැදී අවසන්. අනාගතය ගන්න විට අතීතය හා වර්තමානයේ සෑදී අවසන්. වර්තමානයේ ගන්න විට අතීත හා අනාගතයට හසු වී අවසන්. ඔබට නිදහස තිබෙන්නේ කාලත්‍රයේ නිදහස් වීම තුළ පමණයි. සමස්ත කාලයේ නිදහස් වීම තුළ පමණයි. මේ කාල තුන මේ ඥාණයෙන් අතහැර ඉවත් කර දෘෂ්ටි මායාවෙන් ඉවත් කර ලෝකයේ දෙස බලන්න. ඒ දෙස බලා සිටින්න. ඒ ධර්මය වඩන්න. ඒ ධර්මය ප්‍රකට කරගන්න. අකාලික වූ අචින්ත්‍ය වූ ධර්මය වඩන්න විපාකයත් ඔබට අචින්ත්‍යයි. අනන්තයි. එවිට ඔබේ සංඥා නිරෝධය වෙනවා. විඥාන නිරෝධය වෙනවා, සලායතන නිරෝධය වෙනවා, පස්ස නිරෝධය වෙනවා. මේ කොහොම නිරෝධ ධර්ම බවට පත් වෙන්නේ? එකක්වත් උපාදාන ධර්ම නැහැ. පටිච්ච සමුප්පාදේ, ආර්ය අෂ්ටාංග මාර්ගයේ, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල තියෙන්නේ පවිත්‍රතාවේ, පිරිසුදුතාවේ, විමුක්තිය, සම්‍යක් ගුණය, නිදහස, නිර්වාණය කියන ගුණය තමයි ඔය හැම තැනකම කියවෙන්නේ. ඕනම කාරණයක් ග්‍රහණය කරන්න කියලා නෑ. අතහරින්න තියෙන්නේ. නමුත් අපි ධර්මය සීමා කියන එක වළක්ව ගන්න එපා. මොකද ධර්මයේ ඔරුවක් නේ. ඒක අනිවාර්යෙන් භාවිතා කරන්න ඕනේ. ඒකට ඇලෙන්න ඕනේ. හැබැයි අපි මේ ධර්මයත් ඒගොඩ වෙන මොහොතේදී අතහැරෙනවා. කෙනෙකුට ධර්මයට ඇලෙන්න පුළුවන් නම් ජීවිතේ ජයග්‍රහණ කරන්න පුළුවන්. හැබැයි කෙනෙක් වරදවා ප්‍රතිසම් අරගෙන ධර්මයට වැලීම කියන එක සිදු වුණොත් එයා අර පරණ ඇලීම් ගොඩෙම ජීවත් වෙයි. ධර්මය නොඇලීම පිණිසයි, නිරෝධය පිණිසයි, විමුක්තිය පිණිසයි, නිදහස පිණිසයි, මානසික නිවීම පිණිසයි, සහනය පිණිසයි. නිදහස යනු රූපයක් හෝ ධර්මතාවයක් හෝ කිසිවක් නොවේ. නිදහස අපිට ලෝකෙ පෙන්වන්න බැරි දෙයක්. ඒක මිනිස්සු පච්චත්තම් වේදිතබ්බෝ ප්‍රත්‍යක්ෂ කොටගෙන විඳ දරා ගත යුතු දෙයක්. නිදහස පෙන්වන්නේ කොහොසේ කෙසේද? ඔබේ සංස්කාර ලෝකය ඔබට පෙන්වන්න පුළුවන්. ඒ සංස්කාර අතහරින්න කියන එකත් අපිට කියන්න පුළුවන්. ඒ නිදහස ඔබ අත්විඳිය යුතුයි. නිදහස කියන්නේ යයි. ඔබේ විඥානය නිදහස් කරගන්න. ඔබේ ඇස කන නාසය නිදහස් කරගන්න. ඔබ මතුවන, මම මතුවන හැම මොහොතකම එයට බර නොවි මමත්වෙන් ඈත් වන්න. ඇයි? එවිට අපිට තථාගතත්වය දකින්න පුළුවන්. දෘෂ්ටිගත නොවන හැම මොහොතකම තථාගතත්වය දකින්න පුළුවන්. අතීත සංඥාවෙන් බලන්නේ නෑ. මේ අතීත සංඥාවෙන් බලන පිට තමයි වේදනාකාරී වෙන්නේ. මේ ලෝකෙ හැමදාම හොඳයි නරකයි කියලා දෙකක් තියෙනවා. කවදවත් එක තියෙනවා. ලස්සනයි අවලස්සනයි කියලා දෙකක් තියෙනවා. ප්‍රියයි අප්‍රියයි කියලා දෙකක් තියෙනවා. ලෝකේ තියෙන දේවල් ඔලුවේ පුරව ගන්න එපා. හැමදාමත් යුද්ධ තියෙනවා, ප්‍රශ්න තියෙනවා, ගැටුම් තියෙනවා. ලෝක ඉතිහාසය කවදත් එහෙමයි. ඒක තමයි ලෝකේ කියන්නේ. ලෝකයක් හරියට හිත වගේ, හිතත් හරියට ලෝකෙ වගේ. හිත ඇතුලේ ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා. ලෝකෙත් එහෙමයි. වාද විවාද සියල්ලම තියෙනවා. මනසෙත් විවිධ දෘෂ්ටි තියෙනවා, සංකල්ප තියෙනවා. ලෝකෙත් විවිධ සංකල්ප තියෙනවා, දෘෂ්ටි තියෙනවා, ආගම් තියෙනවා. එක එක පුජ්‍යලයන්ගේ තීරණ මතමාද අදහස් වෙනස්. ලෝකෙත් එහෙමයි. රටින් රටට, සමාජයෙන් සමාජයට නීතිය ධර්මය වෙනස්. එවන් වූ විපරිත ලෝකයකයි අපි ජීවත් වන්නේ. එවන් වූ විපරිත මනසකුයි තියෙන්නේ. ඒ මනසෙන් නිදහස් වීමමයි සැපය. ඒ මනසට නොපෙමිනීමමයි සැපය. වඩාත්ම මේ ලෝකේ සතුටින් ජීවත් වෙච්ච ශ්‍රේෂ්ඨතම උත්තමයාණන් තමයි බුදුරජාණන් වහන්සේ. මේක මූණු අකුලවාගෙන ඉන්න දහවන් නෙමෙයි, hina වෙලා සතුටින් ඉන්න පුළුවන් ධර්ම. ප්‍රබෝධයෙන් ඉන්න පුළුවන් සම්ම මුතුයෙන් hina වෙන එකක් නෙමෙයි. තාම ප්‍රබෝධයෙන් hina වෙන්න පුළුවන්, සතුටින් ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඕන තරම් තැන්වල සිනා පහල කරා කියලා දෙනවා. කට්ටිය ඉතින් ඒක නිර්වචනය කරලා තියෙන බුදුහාමුදුර සිනා පහල කරනවා කියන්නේ නිකම් කටේ පොඩි රැල්ලක් යනවා විතරයි කියලා. රැල්ලක් නෙවෙයි බුදුරජාණන් වහන්සේට අදාළ විදිහට හිනාවෙන්නේ තියෙන්නේ. සද්ද ඇහෙන හිනා වෙලා තියෙනවා. නැත්තම් පිටිපැත්තේ ඉන්න ආනන්ද හැමදෙරට කොහොමද දැනෙන්නේ? මොහොන් බුදුහාමුදුර හිනාවුනේ කියලා නැහැ. ඒක ඊරියක් දැකලා දවසක් හිනා වෙනවා. බුදුජානසගේ විමසන ආනන්ද හැමදෙර ඇයි ස්වාමීන් වාග්යතුන් වහන්සේ සිනා පහල කරේ? නෑ ආනන්ද මං අර ඊරිය දැක්කහම මට එයාගේ සසර පේනුණා. මේ ඊරිය මේ පලාතේ හිටපු සිටු පවුලක කුමාරිකාව. ඒ කුමාරිකාව මේ මිත්‍යා දෘෂ්ටිකයන්ගේ ධර්මයට අහුවෙලා පිළිකුල් භාවනා කළා. පිළිකුලම හිතේ වැඩුවා. පිළිකුලම හිතේ මවාගෙන ජීවත් වෙලා මිය ගියා. අවසානයේ පිළිකුල බැදුවාම කොහෙද උපදින්නේ? පිළිකුලටම සාපේක්ෂිත තැනක. මොකද යමක් දෝබ වපුරන්නේ ප්‍රතිඵලය එයයිනේ. පිළිකුල හිතේ තිබුණොත් පිළිකුලම තැනක් තමයි අපට හම්බෙන්නේ. එතන මොකද වුනේ? අර පිළිකුල් ඌරෙක් වෙලාම මඩ ගොඩේ ජීවත් වෙන්න තියෙනවා. ওই පිළිකුල වඩන සීල දෙනාට ලැබෙන්නේ ආන්නර ඊවියගේ තැන. දිවි ලෝකෙ ගිහිල්ලා ආව කියලා රවුම බුද්දාලා තියෙනවා එතෙන්ට. ඒ කෙසේද? පිළිකුල වැඩුවාම එතෙන්ට තමයි එන්නේ. එසා පිළිකුල වඩන්න එපා. ඒක අපේ භාවනාවක් නෙමෙයි. දැඩි ආසත්ත භාවයන් තිබුණු ආයත බුදුහාමුදුරු වරින් වර ඒගොල්ලන්ට ජීවිතය යථාර්ථය කියලා දෙන්න සොහොනට ගිහිල්ලා බලන්න කියලා කීපු අවස්ථා තියෙනවා. ඒ බෙහෙතක් කියන්නේ හැම කෙනාටම ඒක බෙහෙතක් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක තව කෙනෙකුට වසක් වෙන්න පුළුවන්. ඈ ඒ නිසා ඒ වගේ එහෙම බෙහෙත් පාවිච්චි කරන්න යන්න එපා. ධර්මයේ කියන එකත් වෛද්‍යවරයාගේ උපදේශයෙන් ගන්න ඕන දෙයක්. වෛද්‍යවරයා කියලා කියන්නේ වෛද්‍ය උපාධියක් ගත්ත කෙනෙක්, පුහුණුවක් ගත්ත කෙනෙක්. ධර්මය තුල වෛද්‍යවරයා කියලා කියන්නේ ධර්ම අවබෝධ කරගත්ත කෙනෙක්. එයාගෙන් තමයි උපදෙස් ගන්න ඕන. එහෙම නැතුව සාමාන්‍යයෙන් මම හිතන මේ ෆාමසි එක වැඩ කළත් පොඩි බේත් පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට එයාටත් ඕන වෛද්‍යරෙක් වෙන්න පුළුවන්. නැත්තම් නර්ස් කෙනෙක් වුණත් එයාට පොඩි අවබෝධයක් ගන්න පුළුවන් දොස්තර මහත්තයා දෙන බේත් අනුව. එයාටත් ඕන වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. එහෙම වෙලා බෑ. නර්ස් නෝනගෙන් බෙහෙත් තරම් හරියන්නේ නැහැ. ඒ වගේ අයගෙන් තමයි ගොඩාක් අද සමාජයේ බෙහෙත් ගන්න තියෙන්නේ. ඒ නිසා නියම වෛද්‍යවරයෙක්ගෙන්, කල්යාණ මිත්‍රත්වයෙන් උපදෙස් ලබන්න ඔබේ සියලුම මානසික ගැටලුන් සංසිඳවන්නට අවසන් වෙනතුරුම උපදෙස් ලැබෙන. මේ පොත්තල්වල දුවන්නේ නැහැ. අපි ඒකට කැප වෙලා වග කියලා ඔබේ මනස තියෙන සියලුම ගැටලු निराකරණය කරන්න අපි බැඳී සිටිනවා. හැබැයි සාමාන්‍ය මනසක් තියෙන කෙනෙක් ඇවිල්ලා භාවනාවන්වල යෙදෙන්න ඕන ඔළුව නරක් කරගත්ත අයගේ හරිය අමාරුයි හදාගන්න. නර භාවනාවන්වලින්ම ඔළුව නරක් වෙලා ඒගොල්ලන්ට දෙයියෝ පේනවා, බ්‍රහ්මියෝ පේනවා නේද? එක එක ප්‍රශ්න වෙනවා. බ්‍රහ්මියත් එක කතා කරන ලොකු ලොකු ප්‍රශ්න තියෙනවා. ඒකට හේතුව ඒගොල්ලෝ අර මත් වීම, මානසිකත්වයන් තුළ මත් වීම. يعني මනස නිදහස් කරනවා වෙනුවට මනස සිර කරගෙන, ලොක් කරගෙන මනස තේරුම් අරගන්න උත්සාහ කළා නෑ. මනස විදර්ශනාවට ලක් කළා නෑ. ඒගොල්ලෝ වසා දමල වැලි ගොඩකින් වගේ ආවරණය කළා දමලා. ඒ ආවරණය තුළ මේ දේවල් පැහැෙනවා. කුණු මල්ලක් හරින එක මල්ලක බැඳලා තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? ඒක ඇතුලේ ඒක පැහැවන්න පටන් ගන්නවා. ඒ නිසා මානසිකත්වයේ කියන එක වුණත් මේ සංගවල බැඳලා තිබ්බොත් ඒක පැසවනවා. තුවාලයක් වුණත් ඇතුලේ තියෙන විස බීජ ඉවත් කරන්න නැතුව ඒකට බෙහෙත් දැම්මොත් ඇතුලෙන් පැසවනවා. මනසත් එහෙමයි. විවෘත කරන්න වෙනවා. නිදහස් කරන්න වෙනවා, විමසන්න වෙනවා, ගවේෂණය කරන්න වෙනවා, මනාව තේරුම් ගන්න වටහා ගන්න සිද්ධ වෙනවා. ඒ තුලින් අපි මානසික නිදහස කියන එක උදා කරගන්න ක්‍රමවේදය අඩිපාර ක්‍රමානුකූලව අපි තේරුම් කරගන්නට අවශ්‍යයි. ශ්‍රමණය කොහේද ඉන්නේ? ආකාසේ පදන්නත්ති සමනෝ නත්ති බාහිරේ. අහසේ පාසට හන්නේ ශ්‍රමණයොත් ඉන්න තැනක් නැහැ. සමාජය තුල නම් කොතනක් ජීවත් වෙන්න පුළුවන්? නගරයේ, ආරණ්‍යයේ, ඕන තැනක. ඒ ශ්‍රමණයාගේ අධ්‍යාත්මය තුල සටහනක් නැහැ. නමුත් ඔබේ මනස දිහා බලන්න, කොච්චර සටහන් තියනවද? මඩ ගොහුරක ගවයන් ඇවිදගෙන ගියා වගේ සටහන් එක එක අඩි අඩි තියෙන ගොඩයි. නමුත් ශ්‍රමණයාගේ මනස අහසේ පියාමෙන කුරුල්ලෝ වගේ, ගුවන් යානා කුරුල්ලන් කොච්චර මේ අහසේ ගියත් පා සටහන් සලකුණු නැහැ. ශ්‍රමණ මනස එයයි. ඒ පිළිබඳව කියන විටත් ධර්ම අවබෝධයට පත් වුණා. ඒකට හේතුව තමයි එතෙන්ට මනස දියුණු කරගෙන සිටියා, එතෙන්ට උත්සාහ කළා පරිවර්තනය වෙන්න. මමත් අහසක් වගේ මනස කොහොමද හදාගන්නේ? පොළොව වගේ මනසක් නෙතියෙන්නේ නේද? අඩි අඩි සටහන්සේ පිහිටන අහසක් වගේ මනසක්, පා සටහන් නොපිහිටන. ඒ කියන්නේ පුජ්‍යලත්වයේ මනස කියන්නේ පොළොව වගේ. ඒ පුජ්‍යලත්වයේ තුල ඒ පිහිටනවා. මම මම මම කියන පදනම මත කොහොම ටික පිහිටනවා. දවසක් මට කෙනෙක් ඇවිල්ලා කිව්වා, "අවල් හාමුදුරුවෝ ඔබ වහන්සේට දිගට හරහට බනිනවා" කිව්වා. ඒගොල්ලන්ගෙම කෙනෙක් ඇවිල්ලා තමයි මට කිව්වේ. මං කිව්වා, "ඕව තියන්න මගේ ළඟ මං මේස හදලා නැහැ, කබඩ් හදලා නැහැ" කියලා. යාවට වයින්වා කියලා තොරතුරුනේ අරන් ආවේ. ඒක ඉදින් මං අරගෙන මං කිව්වේ කොහේ හරි කැබින් එකක මං ඔක තියාගන්න ඕන. මං කෝ මං ඕව තියාගන්න මේස කබඩ් මගේ ළඟ නැහැ හදලා. දැන් මට ගෙනල්ලා දෙන්නේ මං තියාගන්න කොහෙද තැනක් අතට තියෙන්නේ. ගොඩ වැඩ එහෙම තැනක් නෑ ඔය තියාගෙන ඒගොල්ලන්ටම ගිරින් දෙන්න. ඉතින් ඇයි අපි නේ අනුන්ගේ බැනුන් අපි අපේ කැබින් එකේ දාගන්නේ? ඒ ඔයගොල්ලන්ට තියාගන්නේ. මොකද අපිට ඕව උස්සගෙන යන්න බෑනේ. අපිට දරාගෙන යන්න බෑ. ඒක මනසින් වීරියෙන් ප්‍රඥාවෙන් ටිකක් කරන්න පුළුවන්. නමුත් निराයාසයේ මේ ධර්මයේ වැඩෙනවා. ඒ ගුණේ වැඩෙනවා. අපි ධර්මයට පිවිසුණු තවබෝධයට පත් වෙනවා. निराයාසයේ පවතින මනසක් බවට පත් වෙනවා. ඒ ධර්මය අහන තරමටම ඔබට ගොඩනගා ගන්න බැරි ශක්තියක් ධර්මයේ ඇසීම තුළින් ඔබ තුළ ජනිත වෙනවා. ධර්මයේ ඇසීමත් එක්කම විදර්ශනාත් කරන්න. තනියම ටික වෙලාවක් විදර්ශනා කරන්න ගියොත් එහෙම මෙන්න ධර්මයේ චින්තනයෙන් ඈත් වෙලා ගිහිල්ලා පුජ්‍යල චින්තනයේ වර්ධනය වෙන්න පටන් අරන්. බලනකොට මමත්වයේ කරුණම තමයි ගොනු වෙන්නේ. මමත්වයේ සීමාව තුළම තමයි ඊට පස්සේ ගමන් කරන්න බලන්නේ. නිතරම ධර්මයක් සමගාමීව විමර්ශනය කරනකොට ඔබට මමත්වයේ නිදහස් වීමේ අපූර්වත්වය ළඟා කරගන්න පුළුවන්. මේක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. නිදහස් වීමේ වීරය කියන එක, නිදහස් වීම උදෙසා වන වීරය කියන එක ජීවිතේ පරිමෙන් ලබා දිය යුතුයි. නිදහස ලබන තුරාවටම ලැබිය යුතුයි. ඒ දක්වාම ඔබ ඒ වීරය ලබා දිය යුතුයි. ධර්ම ශ්‍රවණය කළ යුතුයි.